චිත්තානු පස්සනාව සිත පිළිබඳ යථාස්භාවය අවබෝධයෙන් දැකීම. කතංච භික්කවේ භික්කෝ චිත්තේ චිත්තානු පස්සේ විහරති. ඉද භික්කවේ භික්කෝ සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තං තීපජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තං තීපජානාති. වීතදෝසං වා චිත්තං වීතදෝසං චිත්තං තීපජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං තීපජානාති. වීතමෝහං වා චිත්තං විතමෝහං චිත්තාන්ති පජානාති. සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තාන්ති පජානාති. විකිට්තං වා චිත්තං විකිට්තං චිත්තාන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තාන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තාන්ති පජානාති. ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තාන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තාන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තාන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තාන්ති පජානාති. විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තාන්ති පජානාති. අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තාන්ති පජානාති. පද අර්ථ. කතංච කෙසේද භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව චිත්තේ සිත කෙරෙහි චිත්තානුපස්සී සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරන්නේ. ඉද මේ කරුණෙහිලා භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව සරාගං වා චිත්තං රූප ශබ්ද ගන්ධාදී අරමුණු සුබ වශයෙන් සුබ නිමිත්ත පිළිගෙන ඒ පිළිබඳ අනවබෝධයකින් කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරේ නිසා උපන් රාග සහිත සිත. සරාගං චිත්තන්ති රාග සහිත සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි. වීතරාගං වා චිත්තං අවබෝධඥානය තුළින් එම රාග සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා රාගය ප්‍රහාණය වීමෙන් විරාගී බවට පත් වූ සිත. වීතරාගං චිත්තන්ති විරාගී සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි. සදෝ සංවා චිත්තං රූප ශබ්ද ගන්ධාදී අරමුණු ගැටීම් වශයෙන් පටිග නිමිත්ත පිළිගෙන ඒ පිළිබඳ අනවබෝධයකින් කල්පනා කිරීම එනම් ආයෝනිසෝ මනසිකාරය නිසා උපන් ද්වේෂ සහිත සිත. සදෝ සංචිත්තන්ති ද්වේෂ සහිත සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි. පීත දෝසං වා චිත්තං අවබෝධඥානය තුළින් එම ද්වේෂ සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා ද්වේෂය ප්‍රහීන වීමෙන් වීත දෝසී බවට පත් වූ සිත. වීත දෝසං චිත්තන්ති ද්වේෂය ප්‍රහීන වූ සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි. සමෝහං වා චිත්තං ජීවිතය සංඥා විපල්ලාස හේවත් විපරීත වූ හඳුනා ගැනීමක් තුළින් නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් පිළිගෙන ඒ පිළිබඳ අනවබෝධයකින් කල්පනා කිරීම එනම් අයෝනිසෝ මනසිකාරය නිසා උපන් මෝහ සහිත සිත. සමෝහං චිත්තන්ති මෝහය සහිත සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි. වීත මෝහං වා චිත්තං අවබෝධඥානය තුළින් එම මෝහ සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා මෝහය ප්‍රහාණය වීමෙන් වීත මෝහී බවට පත් වූ සිත වීත මෝහං චිත්තන්ති මෝහය දුරු වී ගිය සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි සංකිට්තං වා චිත්තං සතර සතිපට්ඨානයේ වැඩිමාදී කුසල ධර්මයන් හි යෙදීමට උනන්දුවක් නැතිකම නිසා හෝ අලස භාවයෙන් උපන් තීන මිද්දේ නිසා හෝ කායිකව හෝ මානසිකව තමා තුළට හැකිලී ගිය සිත සංකිට්තං චිත්තන්ති පජානති හැකිලීමට පත් වූ සිතක් වශයෙන් මනාකොට දැනගනි වික්කිට්තං වා චිත්තං අනවබෝධයකින් කල්පනා කිරීම එනම් අයෝනිසෝ මනසිකාරය නිසා බාහිර අරමුණු කෙරෙහි විසිරී ගිය සිත වික්කිට්තං චිත්තන්ති බාහිරට විසිරී ගිය සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි මහංගතං වා චිත්තං සතර සතිපට්ඨානේ හි පිහිටා සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි යෙදෙන විට පංච නීවරණයන්ගෙන් මිදී ධානාංගාදිය ඇතිවීමෙන් වඩා බලවත් බවට පත් වූ සිත මහංගතං චිත්තාන්ති වඩාත් බලවත් සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි අමහග්ගතං වා චිත්තං සතර සතිපට්ඨානේ නොපිහිටි පංච නීවරණයන්ගෙන් පීඩා ලබන දුර්වල බවට පත් වූ සිත අමහග්ගතං චිත්තන්ති දුර්වල බවට පත් වූ සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි ස උත්තරං වා චිත්තං සතර සතිපට්ඨානේ පිහිටා සමත විදර්ශනාදී භාවනා වශයෙන් වඩන කල්හි පංච නීවරණයන් යටපත්ව එහෙත් ධ්‍යාන තත්වයට බලවත් නොවු සමාධි සිත ස උත්තරං චිත්තන්ති ධ්‍යාන තත්වයට බලවත් නොවු සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි අනුත්තරං වා චිත්තං සතර සතිපට්ඨානේ පිහිටා සමත විදර්ශනාදීෙහි භාවනා වශයෙන් වඩන ලද පංච නීවරණයන්ගෙන් මිදුණු ධ්‍යාන තත්වයට පත්වීමෙන් ශ්‍රේෂ්ඨ බවට පත් වූ සිත අනුත්තරං චිත්තන්ති ධ්‍යාන තත්වයට පත්වීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි සමාහිතං වා චිත්තං සමත විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිත සමාහිතං චිත්තන්ති කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි අසමාහිතං වා චිත්තං සමත විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව නොපිහිටීම නිසා එකඟ නොවු සිත අසමාහිතං චිත්තන්ති කුසල අරමුණෙහි මනාව නොපිහිටීම නිසා එකඟ නොවු සිතක් වශයෙන් පජානාති මනාව දැනගනි විමුත්තං වා චිත්තං අවබෝධඥානිය තුලින් කෙලෙසුන්ගෙන් මිදී ගියා වූ සිත විමුක්තං චිත්තන්ති කෙලෙසුන්ගෙන් මිදී ගිය සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි අවිමුත්තං වා චිත්තං කෙලෙසුන්ගෙන් නොමිදුනා වූ සිත අවිමුත්ත චිත්තන්ති කෙලෙසුන්ගෙන් නොමිදුන සිතක් වශයෙන් පජානාති මනාකොට දැනගනි පද ගැලපීම පින්වත් මහණෙනි සත්‍ය අවබෝධ කරනු කැමැති භික්ෂුව සිත කෙරෙහි එම සිත පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි මේ කරුණෙහිලා භික්ෂුව රූප ශබ්ද ගන්ධ ආදී අරමුණු සුභ වශයෙන් සුභ නිමිත්ත පිළිගෙන ඒ පිළිබඳව අනවබෝධයෙන් කල්පනා කිරීම අයනම් ආයෝනිසෝ මනසිකාරය නිසා උපන් රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් මනා කොට දැනගනි. අවබෝධ ඥානයේ තුලින් එම රාග සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා රාගයේ ප්‍රහීන වීමෙන් විරාගී බවට පත් වූ සිත විරාගී සිතක් වශයෙන් මනා කොට දැනගනි. රූප ශබ්ද ගන්ධාදී අරමුණු ගැටීම් වශයෙන් පටිඝ නිමිත්ත පිළිගෙන ඒ පිළිබඳ අනවබෝධයෙන් කල්පනා කිරීමෙන් අයෝනිසෝ මනසිකාරය නිසා උපන් ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් මනා කොට දැනගනි. අවබෝධඥානයක් තුළින් එම ද්වේෂ සහිත සිතෙහි යථාර්ථය දැකීම නිසා ද්වේෂයේ ප්‍රහීන වීමෙන් වීත දෝෂී බවට පත් වූ සිත ද්වේෂයේ ප්‍රහීන වූ සිතක් වශයෙන් මනා කොට දැනගනි. ජීවිතය සංඥා විපල්ලාස හේවත් විපරීත හඳුනා ගැනීමක් තුළින් නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් පිළිගෙන ඒ පිළිබඳ අනවබෝධයකින් කල්පනා කිරීම එනම් අයෝනිසෝ මනසිකාරය නිසා උපන් මෝහසිත මෝහය සහිත සිතක් වශයෙන් මනා කොට දැනගනි. අවබෝධ ඥානය තුළින් එම මෝහසිතෙහි යථාර්ථය දැකීම නිසා මෝහය ප්‍රහීන වීමේ වීත මෝහී බවට පත් වූ සිත මෝහය දුරු වී ගිය සිතක් වශයෙන් මනා කොට දැනගනි. සතර සතිපට්ඨාන ධර්මාදී කුසල ධර්මයන් වැඩිමිට උනන්දුවක් නැති කම නිසා හෝ අලස භාවයෙන් උපන් තීන මිද්දේ නිසා හෝ කායිකව හා මානසිකව තමා තුළට හැකිලී ගිය සිත හැකිලීමට පත් වූ සිතක් වශයෙන් මනා කොට දැනගනි. අනවබෝධයකින් කල්පනා කිරීම නිසා එනම් අයෝනිසෝ මනසිකාරය නිසා බාහිර අරමුණු කෙරෙහි විසිරී ගිය සිත බාහිරට විසිරී ගිය සිතක් වශයෙන් මනා කොට දැනගනි. සතර සතිපට්ඨානෙහි පිහිටා සමත විදර්ශනා වශයෙන් ප්‍රතිපත්තියෙහි යෙදුන විට පංච නීවරණයන්ගෙන් සිත මිදී ධානාංගාදිය ඇතිවීමෙන් වඩාත් බලවත් බවට පත් වූ සිත වඩාත් බලවත් සිතක් වශයෙන් මනා කොට දැනගනි. සතර සතිපට්ඨානෙහි නොපිහිටි පංච නීවරණයන්ගෙන් පීඩා ලබන දුර්වල බවට පත් වූ සිත දුර්වල බවට පත් වූ සිතක් වශයෙන් මනා කොට දැනගනි. සතර සතිපට්ඨානෙහි පිහිටා සමත විදර්ශනාදීෙහි භාවනා වශයෙන් වඩන කල්හි පංච නීවරණයන් යටපත්ව එහෙත් ධ්‍යාන තත්වයට බලවත් වූ සමාධිසිත ධ්‍යාන තත්වයට බලවත් වූ සිතක් වශයෙන් මනා කොට දැනගනි. සතර සතිපට්ඨානෙහි පිහිටා සමත විදර්ශනාදීෙහි භාවනා වශයෙන් වඩන ලද පංච නීවරණයන් ගෙන මිදුණු ධ්‍යාන තත්වයට පත්වීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිත ධ්‍යාන තත්වයට පත්වීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සිතක් වශයෙන් මනා කොට දැනගනි. සමත විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිත කුසල අරමුණෙහි මනාව පිහිටීම නිසා එකඟ වූ සිතක් වශයෙන් මනා කොට දැනගනි. සමත විදර්ශනා ආදී කුසල අරමුණෙහි මනාව නොපිහිටීම නිසා එකඟ නොවූ සිත කුසල අරමුණෙහි මනාව නොපිහිටීම නිසා එකඟ නොවූ සිතක් වශයෙන් මනා කොට දැනගනි. අවබෝධ ඥානය තුළින් කෙලෙසුන්ගෙන් මිදී ගියා වූ සිත කෙලෙසුන්ගෙන් මිදී ගිය සිතක් වශයෙන් මනා කොට දැනගනි. කෙලෙසුන්ගෙන් නොමිදුනා වූ සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් මනා කොට දැනගනි. විස්තර සිත යනු කුමක්දැයි මේ ග්‍රන්ථයේ මුල් කොටසේ සවිස්තරව දක්වා ඇත. යලිත් විමසා බලන්නේ නම් මේ සිත වනාහි හේතුඵල දහමින් හටගත් ධර්මතාවකි. වෙනස් වීම උරුම කොටගත් ධර්මතාවකි. සිතක හට ගැනීමට මුල් වූ කාරණා නැතිවීමෙන් එම සිත නැති වී යයි. එයයි සිතක ඇති සාමාන්‍ය තත්වය. සිතක් ඉබේ හට නොගනී. සිත හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් බව අපි දනිමු. නාම යනු පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර යන පසය. රූප යනු සතර මහා ධාතුන්ගෙන් සකස් වූ දේය. නාම රූප යනු එයයි. මේ නාම රූප තේරුම් ගැනීම පිණිස වෙන්වෙන්ව කතා කරන නමුත් එකට පවතින දේවල් වේ. මේ නාම රූපයන් හට ගැනීමෙහි සිතක් හටගන්නේ. මේ සිත වනාහි කුසල් අකුසල් සෑම දෙයකටම මුල් වන බව සැබෑය. එහෙත් හේතුන්ගෙන් තොරව හටගන්නා තනිව පවතින චුත වෙන උපදින සුවිශේෂී සිතක් නොමැති බව තේරුම්ගෙන සිටීම වැදගත්ය. සතිපට්ඨානේ හට ගැනීමත් එහි අභාවය දේශනා කළ බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවට මුල් වූ සිත පිළිබඳ මෙසේ පෙන්වා දෙති. නාම රූපයන්ගේ හට ගැනීමෙනි සිත හට ගැනීම සිදුවන්නේ. නාම රූප නිරුද්ධ වීමෙන් සිතද නිරුද්ධ වී යන්නේය. සමුදය සුත්ත සංයුක්ත නිකාය. මෙම චිත්තානුපස්සනා භාවනා කොටසේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ සිතෙහි සිදුවන සෑම මූලික වෙනස්කමක්ම මනාකොට දැනගෙන සිටිය යුතු බවයි. එසේ සිත ගැන මනා අවබෝධයකින් මනා සතියකින් කෙලෙසින්ගෙන් මිදීම පිණිස වූ වීරයකින් හා නුවණකින් නොසිටියහොත් මේ මායා ස්වරූපී වූ සිතෙන් නිදහස් වීම නම් ලෙහෙසි වැඩක් නොවේ. එහෙයින් සතර සතිපට්ඨානයේ සෑම අංශයක් ගැනම ශ්‍රාවකයා මනා දැනුමක් ලබා සිටිය යුතුයි. ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. පද අර්ථ ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වා තමාගේ යයි සලකනු ලබන චිත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි චිත්තානුපස්සී එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. බහිද්ධා වා අනුන්ගේ යයි සලකනු ලබන චිත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි චිත්තානුපස්සී එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. අජ්ජත්ත බහිද්ධා වා චිත්තේ තමාගේ යයි සලකනු ලබන මෙන්ම අනුන්ගේ යයි සලකනු ලබන නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි චිත්තානුපස්සී එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම මේ ආකාරයෙන් තමාගේ යයි සලකනු ලබන නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. මෙසේ තමාගේ යයි සලකනු ලබනු මෙන්ම අනුන්ගේ යයි සලකනු ලබන නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි එම සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති. පද අර්ථ සමුදය ධම්මානුපස්සී වා නාම රූප හට ගැනීමෙන් සිත හට ගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තස්මින් චිත්තානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සී වා එම නාම රූප අභාවයට යෑමෙන් ඒ නිසා හටගත් සිතද අභාවයට පත්වන ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තස්මින් චිත්තානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා. නාම රූප හට ගැනීමෙන් සිත හට ගන්නා ආකාරයේද නාම රූප අභාවයට යෑමෙන් ඒ නිසා හටගත් සිතද අභාවයට පත්වන ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තස්මින් චිත්තානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම. මෙසේ නාම රූප හට ගැනීමෙන් සිත හට ගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. එම නාම රූප අභාවයට යෑමෙන් ඒ නිසා හටගත් සිතද අභාවයට පත්වන ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. නාම රූප හට ගැනීමෙන් සිත හට ගන්නා ආකාරයේද නාම රූප අභාවයට යෑමෙන් ඒ නිසා හටගත් සිතද අභාවයට පත්වන ආකාරය අවබෝධයෙන් දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. අත්ථ චිත්තං තිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවං පිකෝ භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. පද අර්ථ. අත්ථ චිත්තං තිවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ සිතක් හෙවත් අරමුණු දැනගන්නා ස්වභාවයක් තිබේ යැයි. පනස්ස. සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට. සති. සිත පිළිබඳ මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති. බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව. එසේ චිත්තානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරටත්. ඥාන මත්තාය. අවබෝධඥානය දියුණු වීම පිණිසම පවති. පතිස්සති මත්තාය. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. අනිස්සිතෝච විහෙරති. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගනි. නච්ච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව චිත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි චිත්තානුපස්සී සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සිතක් හෙවත් අරමුණු දැනගන්නා ස්වභාවයක් තිබේ යැයි සිත පිළිබඳ මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ චිත්තානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරටත් අවබෝධඥානය දියුණු වීම පිණිසම පවති. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගනි. ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. පින්වත් මහණෙනි, මේ ආකාරයෙන්ද භික්ෂුව නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සිත කෙරෙහි සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. චිත්තානුපස්සනා නිට්ඨිතා. සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීමේ භාවනා කොටස නිමා විය.